වසර 2016ට අදාළ ඡන්ද දායක ඡන්ද හිමි නාම ලේඛනය මේ වන විට යාවත් කාලීන කරමින් පවතිනවා මැතිවරණ කොමිෂන් සභාව විසින්. මේ අතිසු විශේෂී තත්වයක් විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය ජනතාව බොහෝ දුරට යම් ආකාරයකට මැතිවරණ ක්‍රියාවලියේ කෙරෙහි උනන්දුවක් දක්වන්නේ මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවකදී පමණයි. නමුත් මැතිවරණ ක්‍රියාවලියක් යනු මැතිවරණයක් පමණක් නොවේ. විශේෂයෙන්ම මැතිවරණ ක්‍රියාවලියකදී වැදගත්ම කාරණයක් වන්නේ ඊට අදාළ ඡන්ද නාම ලේඛනය යාවත් කාලීන කිරීම. සැප්තැම්බර් 28 ඒ ක්‍රියාවලිය අවසන් වෙනවා. ඊට හේතුවන්නේ මේ වන විට අවසන් කරන ලද ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා ප්‍රධාන මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ ප්‍රදර්ශනය කොට තිබෙනවා. තමන්ගේ නම යම් ආකාරයකට අහිමි වී තිබෙනවා නම් නැත්නම් නුසුදුස්සෙත් යම් ආකාරයකට මැතිවරණ නාම ලේඛනයට ඡන්දායක නාම ලේඛනයට ඇතුළත් වී තිබෙනවා නම් ඒ පිළිබඳව විරෝධතා ප්‍රකාශ කිරීමටත් මේ වන විට හැකියාව තිබෙනවා. ඔබ නොපමාව මේ දින දෙක ඇතුළත යම් ආකාරයකට ගැටලුවක් තිබේ නම් එය විසඳාගෙන ඔබගේ නම ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කරගනි කියලා.